సంయుక్త నికాయు 7.2.10 విభంగ సుత్తం చత్తారో మే భిక్ఖవే ఇంధిపాద భావిత బహులే కథా మహఫలా హంతి మహాని సంస కథం భావితా చ భిక్ఖవే చత్తారో ఇంధిపాద కథం బహులే కథా మహఫలా హంతి మహాని సంస ఇధ భిక్ఖవే భిక్ఖు ఛంద సమాధి పధాన సంఖార సమన్నాగతం ఇంధిపాదం భావేతి ఇతి మే ఛందో నచ అతిలీనో భవిష్యతి నచ అతిపంగహితో భవిష్యతి నచ అంజత్తం సంఖితో భవిష్యతి నచ బహిందా విఖితో భవిష్యతి పచ్చాపురే సన్నీచ విహరతి పేయాల ఇతి వివటేన చేతసా అపరియో నంధేన సప్పభాసం చిత్తం భావేతి విరియ సమాధి పేయాల చిత్త సమాధి పేయాల వీమంసా సమాధి పధాన సంఖార సమన్నాగతం ఇద్ధిపాదం భావేతి ఇతి మే వీమంసా నచ అతిలీనా భవిష్యతి నచ అతిపంగహితా భవిష్యతి నచ అంజత్తం సంఖితా భవిష్యతి నచ బహిందా విఖితా భవిష్యతి పచ్చాపురే సన్నీచ విహరతి యథాపురే తథా పచ్చా యథా పచ్చా తథా పురే యథా అధో తథా ఉద్ధం యథా ఉద్ధం తథా అధు యథా దివా తథా రత్తిం యథా రత్తిం తథా దివా ఇతి వివటేన చేతసా అపరియో నంధేన సప్పభాసం చిత్తం భావేతి కతమోచ భిక్ఖవే అతిలీనో ఛందో యో భిక్ఖవే ఛందో కో సజ్జ సహగతో కో సజ్జ సంపయుత్తో అయం ఉచ్యతి భిక్ఖవే అతిలీనో ఛందో కతమోచ భిక్ఖవే అతిపంగహితో ఛందో యో హి భిక్ఖవే ఛందో ఉద్ధచ్చ సహగతో ఉద్ధచ్చ సంపయుత్తో అయం ఉచ్యతి భిక్ఖవే అతిపంగహితో ఛందో కతమోచ భిక్ఖవే అంజత్తం సంఖితో ఛందో యో హి భిక్ఖవే ఛందో තීනමිද්ද සහගතෝ තීනමිද්ද සම්පයුත්තෝ අයං උච්චති භික්ඛවේ අඤ්ඤත්තං සංකිත්තෝ ඡන්දෝ කතමෝ ච භික්ඛවේ බහිද්ධා වික්ඛිත්තෝ ඡන්දෝ යෝහි භික්ඛවේ ඡන්දෝ බහිද්ධා පංචකාම ගුනේ ආරම්භ අනුවික්ඛිත්තෝ අනුවිසටෝ අයං උච්චති භික්ඛවේ බහිද්ධා වික්ඛිත්තෝ ඡන්දෝ කතංච භික්ඛවේ භික්ඛු පච්චාපුරේ සංඤීච විහරති යථාපුරේ තථාපච්චා යථාපච්චා තථාපුරේ ඉද භික්ඛවේ භික්ඛුනෝ පච්චාපුරේ සංඤා සුංගහිතා හෝති සුමනසිකතා සූපධාරිතා සුප්පටිවිද්ධා පඤ්ඤාය ඒවංකෝ භික්ඛවේ භික්ඛු පච්චාපුරේ සංඤී විහරති යථාපුරේ තථාපච්චා යථාපච්චා තථාපුරේ කතංච භික්ඛවේ භික්ඛු යථා අධෝ තථා උද්ධං යථා උද්ධං තථා අධෝ විහරති ඉද භික්ඛවේ භික්ඛු ඉමමේව කායං උද්ධං පාදතලා අධෝ කේස මත්තකා තච්ච පරියන්තං පුරං නානප්පකාරස්ස අසුචිනෝ පච්ච වික්ඛති අත්ථීමස්මින් කායේ කේසාලෝ මානඛාදන්තා තච මන්සං නහාරු අට්ඨි අට්ඨිමිංජාවක්ඛං හදයං යකනං කිලෝමකං පිහකං පප්පාසං අන්තං අන්තගුණං උදරියං කරේසං පිත්තං සෙම්හං පුබ්බෝලෝහිතං සේදෝ මේදෝ අස්සුවසාඛේලෝ සිංහානිකා ලසිකාමුත්තන්ති ඒවංක භික්ඛවේ භික්ඛු යථා අධෝ තථා උද්ධං යථා උද්ධං තථා අධෝ විහරති කතංච භික්ඛවේ භික්ඛු යථා දිවා තථා රත්තිං යථාරත්තිං තථාදිවා විහරති ඉද භික්ඛවේ භික්ඛුයේහි ආකාරේහි යේහි ලිංගේහි යේහි නිමිත්තේහි දිවා ඡන්ද සමාධි පධාන සංඛාර සමන්නාගතං ඉන්දි පාදම් භාවේති සෝතේහි ආකාරේහි තේහි ලිංගේහි තේහි නිමිත්තේහි රත්තිං ඡන්ද සමාධි පධාන සංඛාර සමන්නාගතං ඉන්දි පාදම් භාවේති යේහි වාපන ආකාරේහි යේහි ලිංගේහි යේහි නිමිත්තේහි රත්තිං ඡන්ද සමාධි පධාන සංඛාර සමන්නාගතං ඉද්ධි පාදම් භාවේති सो थे आकारे ते ही लिंगे ते निमित्ते दिवा छंद समाधि पधान संकार समन्नागतं इद्धिपादं भावेति एवं खो भिक्खवे भिक्खु यथा दिवा तथा रत्तिं यथा रत्तिं तथा दिवा विहरति कथञ्च भिक्खवे भिक्खु इवटेन चेतसा परियो नन्देन सप्पभासं चित्तं भावेति इध भिक्खवे भिक्खुनु आलोक संज्ञा सुग्गहिता होति दिवा संज्ञा स्वाधिष्ठिता एवं खो भिक्खवे भिक्खु विवटेन चेतसा अपरियो नन्देन सप्पभासं चित्तं भावेति कथमं च भिक्खवे अतिलीनं विरियं यं भिक्खवे विरियं को सज्ज सहगतं को सज्ज संपयुत्तं इदं उच्यते भिक्खवे अतिलीनं विरियं कथमं च भिक्खवे अतिपग्गहितं विरियं यं भिक्खवे विरियं उद्धच्च सहगतं उद्धच्च संपयुत्तं इदं उच्यते भिक्खवे अतिपग्गहितं विरियं कथमं च भिक्खवे अञ्जत्तं संक्षित्तं विरियं यं भिक्खवे विरियं थीनमिन्दसहगतं थीनमिन्दसंपयुत्तं इदं उच्यते भिक्खवे अञ्जत्तं संक्षित्तं विरियं कथमं च भिक्खवे बहिद्धा विक्षित्तं विरियं यं भिक्खवे विरियं बहिद्धा पञ्चकामगुणे आरम्भ अनुविक्खितं अनुविसटं इदं उच्यते भिक्खवे बहिद्धा विक्खित्तं विरियं पेयाल सप्पभासं चित्तं भावेति कथमं च भिक्खवे अतिलीनं चित्तं यं भिक्खवे चित्तं को सज्ज सहगतं को सज्ज संपयुत्तं इदं उच्यते भिक्खवे अतिलीनं चित्तं कथमं च भिक्खवे अतिपग्गहितं चित्तं यं भिक्खवे चित्तं उद्धच्च सहगतं उद्धच्च संपयुत्तं इदं उच्यते भिक्खवे अतिपग्गहितं चित्तं कथमं च भिक्खवे अञ्जत्तं संक्षित्तं चित्तं यं भिक्खवे चित्तं थीनमिन्दसहगतं थीनमिन्दसंपयुत्तं इदं उच्यते भिक्खवे अञ्जत्तं संक्षित्तं चित्तं कथमं च भिक्खवे बहिद्धा विक्खित्तं चित्तं यं भिक्खवे चित्तं बहिद्धा पञ्चकामगुणे आरम्भ अनुविक्खित्तं ඉෂ්ටං අනුවිසටං ඉදං උච්චති භික්කවේ බහිද්ධා විකිත්තං චිත්තං පෙයාල සප්ප භාසංචිත්තම් භාවේති කතමාච භික්කවේ අතිලීනා වීමංසා යා භික්කවේ වීමංසා කෝසජ්ජ සහගතා කෝසජ්ජ සම්පයුත්තා අයං උච්චති භික්කවේ අතිලීනා වීමංසා කතමාච භික්කවේ අතිපග්ගහිතා වීමංසා යා භික්කවේ වීමංසා උද්ධච්ච සහගතා උද්ධච්ච සම්පයුත්තා අයං උච්චති භික්ඛවේ අතිපග්ගහිතා වීමංසා කතමාච භික්ඛවේ අජ්ජත්තං සංකිත්තා වීමංසා යා භික්ඛවේ වීමංසා තීනමිද්ධ සාගතා තීනමිද්ධ සම්පයුත්තා අයං උච්චති භික්ඛවේ අජ්ජත්තං සංකිත්තා වීමංසා කතමාච භික්ඛවේ බහිද්ධා විකිත්තා වීමංසා යා භික්ඛවේ වීමංසා බහිද්ධා පංචකාම ගුණේ ආරම්භ අනුවිකිත්තා අනුවිසටා අයං උච්චති භික්ඛවේ බහිද්ධා විකිත්තා වීමංසා කතංච භික්ඛවේ භික්ඛු පච්චාපුරේ සඤ්ඤී විහරති යථාපුරේ තථාපච්චා යථාපච්චා තථාපුරේ ඉධ භික්ඛවේ භික්ඛුනෝ පච්චාපුරේ සඤ්ඤා සුග්ගහිතා හෝති සුමනසිකතා සූපධාරිතා සුප්පටිවිද්ධා පඤ්ඤාය ඒවංකෝ භික්ඛවේ භික්ඛු පච්චාපුරේ සඤ්ඤී විහරති යථාපුරේ තථාපච්චා යථාපච්චා තථාපුරේ කතංච භික්ඛවේ භික්ඛු යථා අධෝ තථා උද්ධං යථා උද්ධං තථා අධෝ විහරති ඉද භික්ඛවේ භික්ඛු ඉමමේව කායං උද්ධං පාදතලා අධෝ කේස මත්ථකා තච පරියන්තං පුරං නානප්පකාරස්ස අසචිනෝ පච්චවෙක්ඛති අත්ථේමස්මින් කායේ කේසාලෝම පෙයාල ලසිකා මුත්තන්ති ඒවංකෝ භික්ඛවේ භික්ඛු යථා අධෝ තථා උද්ධං යථා උද්ධං තථා අධෝ විහරතිති කතංච භික්ඛවේ භික්ඛු යථා දිවා තථා රත්තිං යථා රත්තිං තථා දිවා විහරති ඉද භික්ඛවේ භික්ඛු යේහි ආකාරේහි යේහි ලිංගේහි යේහි නිමිත්තේහි දිවා වීමංසා සමාධි ප්‍රධාන සංඛාර සමන්නාගතං ඉද්ධි පාදං භාවේති සෝතේහි ආකාරේහි තේ ලිංගේ තේ නිමිත්තේහි රත් ඉතිං වීමන්සා සමාධිපදාන සංකාර සමන්නාගතං ඉද්ධිපාදම් භාවේති ඒහි වාපනාකාරේ ඒහි ලිංගේහි ඒහි නිමිත්තේහි රත්තිං වීමන්සා සමාධිපදාන සංකාර සමන්නාගතං ඉද්ධිපාදම් භාවේති සෝතේහි ආකාරේහි තේහි ලිංගේහි තේහි නිමිත්තේහි දිවාවීමන්සා සමාධිපදාන සංකාර සමන්නාගතං ඉද්ධිපාදම් භාවේති ඒවංක භික්කවේ භික්කු යථාදිවා තථාරත්තිං යථාරත්තිං තථාදිවා විහරති කතංච භික්ඛවේ භික්ඛු විවටේන චේතසා පරියෝනන්දේන සප්පභාසං චිත්තං භාවේති ඉද භික්ඛවේ භික්ඛුනු ආලෝක සංඥා සුග්ගහිතා හෝති දිවා සංඥා ස්වාදිට්ඨිතා ඒවංකෝ භික්කවේ භික්කු විවටේන චේතසා අපරියෝනන්දේන සප්පභාසංචිත්තම් භාවේති ඒවම් භාවිතාකෝ භික්කවේ චත්තාරෝ ඉන්දිපාදා ඒවම් බහුලීකතා මහප්ඵලා හොන්ති මහානිසංසා ඒවම් භාවිතේ සුකෝ භික්කවේ භික්කු චතුසු ඉන්දිපාදේසු ඒවම් බහුලීකතේසු අනේක විහිතං ඉද්ධිවිධම් පච්චනුභෝති ඒකෝපි හුත්වා බයුධා හෝති පෙයාල යාව බ්‍රහ්මලෝකාපිකායේන වසංවත්තේති ඒවම් භාවිතේ සුකෝ භික්කවේ භික්කු චතුසු ඉන්දිපාදේසු ඒවම් බහුලීකතේසු ආසවානං කයානාසවං චේතෝ විමුත්තිං පඤ්ඤා විමුත්තිං දිට්ඨේව ධම්මේ සයං අභිඤ්ඤා සච්චිකත්වා උපසම්පජ්ජ විහරතීති විභංග සුත්තං නිත්‍ථිතං